සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් මමත් ඒ වගේම අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අනුරාධපුර දිස්ත්‍රික් නායක ඒ වගේම ගරු නියෝජ්‍ය අමාත්‍ය වීර කුමාර දිසානායක මැතිතුමත් ඒ වගේම ගරු නාගරික මන්ත්‍රී ඒ වගේම අපේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක දේශපාලන මණ්ඩල සභික මොහොමඩ් මුසම්මිල් මැතිතුමත් මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න කල්පනා කරේ ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව ඔබේ මගින් මේ රටේ පොදු ජනතාවගේ කොයි ෆෝන් එකද මම දීප ගන්න නෙවෙයි හරිද කියාගෙන අපි ගත්තායි පටන් ගන්නවා මාධ්‍ය සාකච්ඡාව ඇත්තටම අපි කැඳවුවේ ප්‍රධාන කරුණු කීපයක් කෙරෙහි ඔබ මගින් මේ රටේ පොදු ජනතාවගේ අවධානය යොමු කරන්න. එකක් තමයි ඌව පළාත් සභා මැතිවරණය පිළිබඳව. ඌව පළාත් සභා මැතිවරණයට රට යොමු වෙලා තිබෙන්නේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක කියලායි අපි විශ්වාස කරන්නේ. ඌව පළාත් සභා මැතිවරණය කියන්නේ එක අතකින් ඊළඟ ජාතික මැතිවරණවල පූර්විකාවක් බවටත් පත් වෙනවා. මේ නිසා රටේ තියෙන තත්ත්වය ගැන ගැඹුරු සැලකිල්ලක් ලක් කරලා ආණ්ඩුවේ ගමනේ තිබෙන යහපත් අංශ දකිනවා වගේම අඩුපාඩු දකිමින් ඒවා නිවැරදි කිරීම සඳහා අපි ප්‍රයත්නයක නියලුණා පසුගිය කාලය තුල ඔබ කවුරුත් දන්නවා. අපි අපේ සමුළුවේ යෝජනා 12ක් සම්මත කරලා ඒ යෝජනා 12 ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කළා. ඊට පස්සේ ජනාධිපතිතුමන් එතුමන්ගේ කමිටුවකට පැවරුවා ඒ යෝජනා පිළිබඳව සාකච්ඡා කරලා අවශ්‍ය තීරණ ගන්න. ඒ කමිටුවේ මම දන්නේ හිටපු සමාජිකයෝ කවුද කියලා වුණාට ඒ කමිටුව වෙනුවෙන් බැසිල් රාජපක්ෂ ඇමතිතුමා, ඩල සරාපෙරුම ඇමතිතුමා අපි සමග සාකච්ඡා කරා. ඒ වගේම ඒ යෝජනා 12 ප්‍රතිපත්තිමය වශයෙන් පිළිඅරගත්තා. ඒ වගේම අපි ඉදිරිපත් කළා ඒ පිළිඅරගත්තු යෝජනා මත පදනම්ව, යෝජනා 8ක් මත පදනම්ව උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්මක්. ඒ කියන්නේ ඒ නිශ්චිත යෝජනාව පිළිගන්නවා නම් ඒ පිළිගැනීම මත ඉඳලා කුමක්ද කළ යුතුවන්නේ. ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නවා නම් ඒ පිළිගැනීම මත ඉඳලා කුමක්ද ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ ඒ ක්‍රියාත්මක ව්‍යුත්පත්තිය මෙන්න මේකයි කියන එක පිළිබඳ අපි අපේ යෝජනාවලිය දුන්න ක්‍රියාකාරී සැලැස්ම. ඒ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධානීන් මෙතෙක් අපට සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලබා දීලා නැහැ. අපි විශ්වාස කරනවා ඔවුන්ට එහෙම පිළිතුරක් ලබා දීමේ සමහර විට අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. කල්මරමින් ඉන්න බව තමයි අපට පේන්නේ. විශේෂයෙන්ම ඔවුන් කල්පනා කරනවා වෙන්න පුළුවන් ඌව පළාත් සභා මැතිවරණය ආවම මේ වගේ කරුණු යටපත් වෙලා ඒවා අමතක වෙලා ඒ පළාත් සභා මැතිවරණ ක්‍රියාවලියට අපි කවුරුත් දේශපාලන වශයෙන් සහභාගී වෙන්න වෙනවා. ඒ නිසා මේක යටපත් කළ හැකි කරුණක් හැටියට උන් සලකනවා වෙන්න පුළුවන්. අපි අතවශ්‍යම කනගාටු වෙනවා අපට උණුනේ ආණ්ඩුවේ ගමනේ යහපත් අංග රැකගනිමින් සමාජය තුල පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වෙන දුබලතා ඒ වගේම යුද්ධෙන් පස්සේ මේ රට අපේක්ෂා කරන ඉදිරි පියවරයන් සාමය ඕන වෙලා තිබුණා 2005 වෙනකොට අපට අපි සාමය ලබා ගත්ත මේ රට ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් රණවිරුවන්ගේ කැපවීමෙන් 2010 වෙනකොට 2009 අඟ වෙනකොට 10 වෙනකොට මේ ලබාගත්තු සාමය මත ඉඳලා ඊළඟට ගොඩනැගෙන රාජ්‍ය ඒ නව රාජ්‍ය න්‍යාය පත්‍රය ඒකේ කොහොමද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ඒකේ ආර්ථික ගමනේ ඇති කරන වෙනස්කම් මොනවාද ඒකේ සමාජ දේහය සුවපත් කිරීම සඳහා ගනු ලබන විශේෂ පියවරයන් මොනවාද මේ විදිහේ කරුණු වලට දැඩි ලෙස අවධානය යොමු කරපු වෙනස් වීමක් අද මේ රට ඉල්ලා හිටිනවා ආණ්ඩුව. ඒ ඉල්ලීම තමයි අපි ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් හැටියට සංකේතාත්මකව නියෝජනය කළේ. මහජනයාගේ ඉල්ලීම. ඒ ආණ්ඩුවට විරුද්ධ මිනිසුන්ගේ ඉල්ලීම නෙවෙයි ආණ්ඩුවට කැමති මිනිසුන්ගේ ඉල්ලීම. බැන බැන ආණ්ඩුවත් එක්ක ඉන්න මිනිසුන්ගේ ඉල්ලීම. දැනට බැන බැන ආණ්ඩුවත් එක්ක ඉන්න මිනිසුන්ගේ ඉල්ලීම. ඒ වගේම මධ්‍යස්ථව මේ රට දිහා යහපතක් විය යුතුයි කියලා කල්පනා කරන මිනිසුන්ගේ ඉල්ලීම. අපි ඒ ඉල්ලීම අපට කළ හැකි උපරිම දේශපාලන අවධාරණයන් සහිතව අපි ඒක ජාතිය ඉදිරිපිටට ගෙනාවා. ඒ යෝජනාව 12 මගින් අපි ඉල්ලීම් එක්තරා ආකාරයකට සංකේතවත් කළා. එතනින් ඉදිරියට යන වැඩපිළිවෙලකට රට යොමු විය යුතුයි කියන විශ්වාසය අපි හිටියා. ඒ අනුව අපි හිතුවා, අපි හිතනවා සංධානයේ අවංක පාර්ශව කරුවෙක් නම් යුතුයකමක් හා වගකීමක් වෙනවා දකින වරදහා අඩුපාඩුව පෙන්වලා දීලා ඒ නිවැරදි කරවා ගැනීමට උත්සාහ කිරීම. ඒ යුතුයකම හා වගකීම අපි ඉටු කළා. නමුත් අපට පේනවා ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඒ පිළිබඳව අපි ඒ දරන ලද ප්‍රයත්නය වැටහීමක් නැහැ කියලායි අපිට තේරෙන්නේ. ඒ ප්‍රයත්නයේ තියෙන දේශපාලන අර්ථය තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා කියලායි අපිට පේන්නේ. ඒ වගේම සමහර විට අවට ඉන්න සුරතලේට හදන උදවිය විවිධ අර්ථකතන දීලායි කියලායි අපිට පේන්නේ. සුරතලේට හදන අය තියෙනවා. අනිත් ඒ අය විවිධ අර්ථකතන දීලායි කියලායි අපිට පේන්නේ. කොහොම වුණත් අපි දැන් බලාපොරොත්තුවක් නැහැ අපට ආණ්ඩුව ඒ යෝජනා 12 ප්‍රතිපත්ති මේ වශයෙන් පිළිගැනීම කියන කාරණය මත පදනන්ව ක්‍රියාකාරී සැලැස්මකට ක්‍රියාකාරී වැඩපිළිවෙලකට අපි ඉදිරිපත් කරපු යෝජනා පිළිබඳ සාධනීය ප්‍රතිචාරයකට ඔවුන් යොමු වෙයි කියලා විශ්වාසයක් අපට නැහැ. අපි එහෙම විශ්වාසයක දැන් මේ වන විට නැහැ. අපි දන්නේ ඔවුන් ඉදිරි කාලය තුල එහෙම උත්සාහයක් දරයිද කියලා. එහෙම උත්සාහයක් දැරුවොත් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි, නමුත් අපි එහෙම විශ්වාසයක නැහැ. ඒ නිසා අපි දේශපාලන පක්ෂයක් හැටියට අපි අද කුඩා වෙන්න පුළුවන්, ලොකු වෙන්න හෙට ලොකු වෙන්න පුළුවන්, අද කුඩා වෙන්න පුළුවන්, අද ලොකු වෙලා හෙට කුඩා වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් දේශපාලන පක්ෂයක් හැටියට රටක් ජනතාවත් වෙනුවෙන් අපට වෙන අවදානම ගැන නොසිතා තීරණ ගත්ත මිනිස්සු හැටියට අපේ දේශපාලන අතීතය හරියට පිරික්සලා බැලුවොත් ඔබට පෙනේවි අපි තීරණ අරන් තින්නේ පුද්ගලිකව අපට සිදු වෙන්නේ මොකද්ද කියන එක තක්සේරු කරලා නෙමෙයි. 988 අපි බොහෝ දිනේ ජවිපෙට ගියේ සන්නද්ධ ගැටුමක් තියෙන වෙලාවේ. ආයුධ කලින් ගැටුම නිර්මාණය වෙලා තිබිච්ච වෙලාවේ. ජවිපෙන් මර්ධනය කරන වෙලාව. 88 අග හෝ 89 මුල හෝ මේ අපි බොහෝ දිනේ ජවිපෙට ගියා අපට වෙන දේ ගැන බලලා නෙමෙයි. ගියාම හමුදාවෙන් අල්ලයිද, පොලිසියෙන් අල්ලයිද, එල්ලලා මරයිද, කටුකම්බි දාලා ගහයිද, ඒ අපි මේවා හිතුවේ නැහැ. අපි බැලුවා එදා තිබ්බ රටේ තත්ත්වය අනුව අපි ඒක කරන්න ඕන. මේ රටේ නියම මිනිස්සුම. ඒ හින්දා ඒ පක්ෂෙත් එක්ක එකතු වුණා. ඒ පක්ෂය 89 විනාශ කළා, මර්ධනය කළා. අපිට ඕන නම් තිබ්බ ගෙදරේ. ඇවිල්ලා අපේම තනි අනාගතයක් පිළිබඳ හිණයක් දිහා ලුහු බැඳගෙන යන්නේ. එහෙම හිටපු එහෙම ගියා ගොඩක් අය. අපි එක්කම හිටපුවා එහෙම ගියා. එහෙම යද්දිත් අපි ගියේ නැහැ. අපි මේ පක්ෂය හදන්න අර මැතිවරණයට එදා 94 නාම යෝජනා දෙදී. මිනිස්සු නැති වෙච්ච වෙලාවේ ආයි මැරෙන්න වෙනවයි කියන බය නිසා නාම යෝජනා නොදීපු වෙලාවේ අපි නාම යෝජනා දුන්නා. ඒ දුන්නේ ඒ තීරණය ගත්තේ පෙරලා අපට කුමන ඉරණමක් අත්වේද කියලා නොදැන. ඒකට වඩා ඒ යුතුයකම කළ යුතුයි කියන විශ්වාසය මත. ඒ වගේම එහෙම ජවිපෙත් එක්ක ඉඳලා ජවිපේදා අවාසනාවන්ත විදියට භාග තීරණයක් අරගෙන අසම්පූර්ණ තීරණයක් අරගෙන වෙනත් පැත්තකට යනකොට යුද්ධයට එරෙහි පැත්තකට යනකොට එදා අපි තීරණේ ගත්තේ ජවිපිතුල අභ්‍යන්තර සටනක යෙදුනේ ඒ ප්‍රතිඵලයක් හැටියට එළියට බහින්න උනා. ඒ තීරණේ අපි ගත්තේ අපිට මොකක්ද ඉතනින් එහාට සිද්ධ වෙන්නේ කියන එක තක්සේරු නොකර. අපිට ඒක එච්චර වැදගත් නැහැ. අපි හැම වෙලෙම තීරණ අරන් තින්නේ හරිනම් තීරණේ අපි ගන්නවා ඒකෙන් ප්‍රතිඵලය හැටියට අපට ලැබෙන්නේ කුමක් වුවත්. ඒක තමයි අපේ දේශපාලන ඉතිහාසයේ තියෙන ඉතාම වැදගත් පොදු ලක්ෂණය. ඉතින් ඒ ලක්ෂණය උරුමයක් හැටියට නියෝජනය කරන අපට මේ රටේ අහපත වෙනුවෙන් ඕනම තීරණයක් ගන්න පුළුවන්. කවුරු හරි හිතනවා නම් අපට ගන්න තීරණ නැහැ කියලා එයාට කියනවා අපි බලාගෙන ඉන්න කියලා. තව ටිකක් බලාගෙන ඉන්න කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා දේශපාලන පක්ෂයක් හැටියට ජාතිය හා රට පිළිබඳ වගකීමක් තිබෙන දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ රටේ ජාතික ව්‍යාපාරය තුළ නියෝජනය වෙන සංවිධානයක් පක්ෂයක් හැටියට අපි විශ්වාස කරනවා ආණ්ඩුව මේ ගමනේ දුබලතා පෙන්වන මිනිස්සු ආණ්ඩුවට පේන්නේ හතුරු හැටියට නම් දුබලතා වහලා හදපිනා යන දේවල් පමණක් කියන අය පේන්නේ මිතුරු හැටියට. එදා හතුරු හැටියට හිටපු අය අද මිතුරු වෙලා නා. එහෙම ආණ්ඩුවක ඉරණම කතාව අපට ලියන්න පුළුවන් කමක් නැහැ. ඒක රටේ ජනතාව ඉරණම් කතාව ලියනවා. මොකද එහෙම ආණ්ඩුවක් ඔච්චර කලක් කොහොම තියාගත් යුතුද නැද්ද කියන එක මේ රටේ මහ ජනතාව තීරණය කරා. අපි තාම ස්ථාවරයක ඉන්නවා. ඒ ක්‍රියාකාරී සැලැස්මට උන් නිහඬභාවයේ ගිල්වා මරා දැමීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. අපි ඒක පිළිගන්නේ නැහැ. ආණ්ඩුවට සත්භාවයෙන් ඉදිරිපත් කරපු යෝජනාවන් පිළිඅරන් ඒ අනුව වෙනස් වෙන්න මහදනයට නව න්‍යායපත්‍රයක් ඉදිරිපත් කරන්න, ඒ නව න්‍යායපත්‍රයේ මත ඉඳගෙන රටේ අලුත් ප්‍රගතිදායක වෙනස්කම් කරන්න, ආණ්ඩුවට ඕනකමක් නැත්නම් ඒ ඕනකමක් නැති ආණ්ඩුවක් එක්ක වැඩිකල් පවතින්න ඕන පුළුවන් වෙයි කියලා ඕන වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා ඊටාම අපි මේ කරුණු කියන්නේ ඊටාම කනගාටුවෙන්. මේ ආණ්ඩුව හදන්න අපි ඊටා ඉහෙලින් කැපවෙච්ච අය. ඒ වගේම මේ ආණ්ඩුව රකින්න අපි ඉහෙලින් කැපවෙච්ච අය. ඒ ආණ්ඩුව නෙවෙයි රැක්කේ, ආණ්ඩුවේ හරහා මේ රටට ලබා දෙන්න නියමිත වෙලා තිබිච්ච ගමනයි රැක්කේ, ජයග්‍රහණයයි රැක්කේ. ඒ වගේම තවදුරටත් ජයග්‍රහණ දිනා දෙන්න මේ ගමන පොහොසත් නැත්නම්, තවදුරටත් ජයග්‍රහණ දිනා දීම සඳහා අපදරණ ප්‍රයත්නය පේන්නේ සතුරු ප්‍රයත්නයක් හැටියට නම්, එබඳු කණ්ඩායමක් සමග කටයුතු කරන්න පුළුවන්කමක් අපට නැහැ. ඉතින් මේ සියලු තත්වයන් සැලකිල්ලට ලක් කරලා අපි තීරණය කළා. ඒ වගේම සංධානයක් හැටියට, සංධානයේ පක්ෂාතර තබා ගත යුතු අන්‍යෝන්‍ය ගරුත්වය හා සමගිය අද රැකෙන්නේ නැහැ. දේශපාලන තීරණ ගන්නවා සංධානයේ පක්ෂ දේශපාලන පක්ෂ හවුල්කාරයෝ නොදැන. දැන් අර කොමිෂන් සභාවකට විදේශ උපදේශකයෝ 3 දෙනෙක් පත් කරා. අතුල්දුවන් ඌවන් පිළිබඳ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ බල පරාසය පුළුල් කරා. මුලින් හැදුනේ එක අතුරුදහන් ඌවන් ගැන හොයන යුද්ධේ දැන් එක යුද අපරාධ ගැන හොයන එකක්. යුද අපරාධ ගැන හොයන එකට වැඩිදුරටත් යුද අපරාධ හොයලා බටහිර ඕනකම වෙනුවෙන් හොඳට ඒ රටවල මිනිස්සු දංගෙඩියට යවන්න කටයුතු කරපු විදේශිකයෝ 3 දෙනෙකු, විදේශිකයෝ දෙන්නෙකුයි ශ්‍රී ලාංකිකයෙකුයි, ඒ ප්‍රධාන උපදේශකයෝ උත්තර. ඒතර බලතලක් කුළුල් කරලා එහෙම උපදේශකයෝ 3 කුත් දාලා ජිනීවා වලින් බෙල්ලට දාන්න යන හදන තොණ්ඩුව නෑ නෑ ජිනීවා වලින් දාන්න එපා අපිම දාගන්නම් කියන තැනට දැන් එන්නේ. ඉතින් මේවා සංධානයේ පක්ෂ අතර සාකච්ඡා කළනේ. මේ කරුණු කෙරෙහි සංවේදී පක්ෂ ඉන්නවා, මේවා ගැන සංවේදී පක්ෂ ඉන්නවා, ජාතික ප්‍රශ්නයේ මතම මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙච්ච මිනිස්සු ඉන්නවා, මේ යුද්ධ කරන්නම මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙච්ච පක්ෂ ඉන්නවා, ඒ පක්ෂත් එක්ක ඒවා කතා කළනේ. ඉතින් ඒ නිසා මේ ඒ ක්‍රමයට අපි එකඟ නැහැ. සංධානයක ඉන්නෝ නම් සියලු පක්ෂවල ගරුත්වය හා අනන්‍යතාවය රැකගෙන කටයුතු කරන්න ඕන, ඒ පක්ෂවල අයිතිවාසිකම් කෙරෙහි සංවේදී වෙන්න ඕන, ඒ පක්ෂ කඩා බිඳ වටන්න කුමන්ත්‍රණ කරනවා නම් ඒක සංධානයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතාම පැහැදිලිව මේ කරුණු සියල්ල මත පදනම්ව ඌව පළාත් සභා මැතිවරණයට අපි මේ වන විට තීරණයක ඉන්නවා ජාතික නිදහස් පෙරමුණ හැටියට වෙනම තරඟ කරන්න. ඒ තීරණය ඉතාම අභියෝගාත්මක තීරණයක්, ඒක අපි දන්නවා. ඒ අභියෝග ගන්න එක තමයි අපේ දේශපාලනයේ හැටි. අපි දුෂ්කර තීරණ ගන්නවා, අමාරු තීරණ ගන්නවා, අභියෝගාත්මක තීරණ ගන්නවා, ඒවා ජය ගන්නවා, සමහර වෙලාවක පරදිනවා. හැබැයි ඒක ගන්න ඕන නම් ඒ අභියෝගය අපි ගන්නවා. අපි ඒකට පැකිලෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මොනරාගල දිස්ත්‍රික්කයත් බදුල්ල දිස්ත්‍රික්කයත් ජාතික නිදහස් පෙරමුණ මේ කියන කරුණු කාරණා මත එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ නොකර ප්‍රතිඵලයේ කුමක් වුණත්, ජයග්‍රහණ 100ක් ලැබුණත් 10ක් ලැබුණත් මොනවා ලැබුණත් අපි ඌයේ ජනතාව කෙරෙහි විශ්වාසය තියලා ජාතික නිදහස් පෙරමුණ අලුත්ම පැතිවරණයට තරඟ වදිනවා පළවෙනි වතාවට ඌව පළාතේ. අපි නැගෙනහිරදි තරඟ කළා ත්‍රිකුණාමලයේ, එදා අපි ජයග්‍රහණ ලැබුවා. ඌව පළාතේත් මොනරාගල සහ බදුල්ල ජනතාව අපි විශ්වාස කරනවා මේ අපි නගන හඬ මේ ගමන නිවැරදි කරන්න රටට යහපත් ප්‍රතිඵල දෙයි. රට යුද්ධෙන් පස්සේ ගොඩනැගිච්ච රට ඊළඟ ස්ථාවර ජයග්‍රහණ කර අරගෙන යන මේ රටේ ජාතික බලවේගයන්ගේ නියෝජිතත්වයක් දරන දේශපාලන ව්‍යාපාරයක් ඇති. අපි දරන මේ මහා ප්‍රයත්නය සවිමත් කරන්න, සවිබල ගන්නවන්න, ශක්තිමත් කරන්න, හොඳ බලපෑම් සහගත පිළිතුරක් දෙන්න, රටට හතුරු විවිධ දේශද්‍රෝහි කල්ලිවලට ගොදුරු වෙන්නේ නැතුව මේ රටට ආදරය කරන දේශමාමක දේශපාලන ව්‍යාපාරයකට එකතු වෙන්න මේ මගින් ඌවේ ජනතාවට අවස්ථාව ලැබෙනවා. අපි හිතනවා ඌව පළාතේ ජනතාව ඒ අවස්ථාව නිවැරදිව භුක්ති විඳී ඒ ජයග්‍රාහී ගමනට ජාතික නිදහස් පෙරමුණ පංචායුධයේ ලකුණත් සමග තරඟවදී. මේ වන විට අපේ අපේක්ෂක ලයිස්තු අපි සකස් කරමින් ඉන්නවා. අපි නාම යෝජනා කමිටුවක් අපි පත් කරලා තිබෙනවා පී.ශ්‍රී විජේනායක අපේ දේශපාලන මණ්ඩල සභිකයාගේ මූලිකත්වයෙන්. ප්‍රියංජිත් විතාරණ ප්‍රධාන ලේකම්තුමත් එහි සමාජිකත්වයේ දරනවා. දීපාල් ගුණසේකර පළාත් සභා මන්ත්‍රීතුමන් ඒ කණ්ඩායම ඒ නාම යෝජනා සකස් කිරීමේ කටයුතු, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු කරනවා. ඉතා ඉහළ උනන්දුවක්, අපි විශ්වාස හිතුවටත් වඩා ඉහළ උනන්දුවක් ඒ දිස්ත්‍රික්ක දෙකේ අපට දක්නට ලැබෙනවා. අපේ ඒ දේශපාලන ක්‍රියාමාර්ගය පෝෂණය කරන්න උනන්දුවක් සහ උද්‍යෝගයක් ඇති වී තිබෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නාම යෝජනා යනුව ඉදිරි කාලය තුල ජාතික නිදහස් පෙරමුණ හැටියට දෙන්න. අපිට අවශ්‍ය නැහැ සඳහන් ආණ්ඩුව බිඳවට්ටන්. අපිට ඕනේ වඩා යහපත් බවට පෙරළගනිමින් ඒක රකින්න. නමුත් ප්‍රධානීන් හිතනවා නම් ඒක බිඳවැට්ටීමේ ප්‍රයත්නයක් හැටියට ඔවුන්ට එසේ සිතා ගැනීමට බාධාවක් නැහැ. අපි 얘ගෙන තර්ක කරන්න වාද කරන්න ඉන්නේ නැහැ. අපි සත්භාවයෙන් ගත්තු පියවරක්. ඒ පියවරයන් තේරුම් ගැනීමේ ඥානයක් නැත්නම් ඒ ගැන අපිට පල කරන්න පුළුවන් කනගාටුයි කියන එක විතරයි. අපි අපේ රට වෙනුවෙන් එක තැන නතර වෙලා ඉන්නේ නැහැ. අපි නිසක වශයෙන්ම මේ රටේ අනාගත ජයග්‍රහණ වෙනුවෙන් අවශ්‍ය කරන දේශපාලන ක්‍රියාමාර්ග ඉදිරියේදී අනුගමනය කරනවා. මේ ටික තමයි ප්‍රධාන වශයෙන් ඔබට මතු කරන්න අපට අවශ්‍ය වෙලා තිබ්බේ. මේ කරුණ පිළිබඳව ඔබට තිබෙනවා නම්